දේශකයන් වහන්සේ කැගල්ල පුස්සැන්න ශ්‍රී පුඤ්ඤෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිකරණී මුරේ ධම්මවංශී ස්වාමීන් වහන්සේ. ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා අපරිත්තස්සනංච සදහවතුනි ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ උගත් නුගත් විවිධ පුද්ගලයන් අපට මුණ ගැසෙනවා. මුණ ගැසෙනව පමණක් නෙවෙයි ඔවුන්ගේ මත විවෘත වෙනවා. ඒ මතවලට අපි සවන් දෙනවා. ඒ සවන් දීම තුළ කියලා අපට තේරෙනවා. ඒ වගේ අවස්ථාවකේ සාවද්ද මතවල තිබෙනා වූ සාවද්ද බව නැත්තම් වැරදි බව පැහැදිලි කරමින් ඔන්න නිවර්ද කිරීමට අපට ඉඩකඩ ලැබෙනවා මාධ්‍ය තුලින්. එබැවින් අපි මාධ්‍ය ධර්ම දේශනාවක් තෝරගනු ලබන්නේ සමාජය හැසිරීමේදී යම් කිසි පුද්ගලයෙක් තරන්නා වූ වැරදි මතයක් දුතුහම ඒක නිවැරදි කරලා දෙන අදහසින්. මේ සමාජය තුළ ඒ වගේ දෙයක් තමයි මම දකින්නේ මේ අතහැරීම කියන වචනය. සමහර විට වංගවිදියේ තපස් රකින්න ගියා වූ වෙස්සන්තර ජාතකයේදී රජකම අතහැරලා ගියා කියලා කතා කරනවානේ. අනේ වගේ අපි කතා කරනවා මේ සසුන්ගත වීමේදී එහෙම නැත්නම් මේ භ්‍රමචර්යාවේ හැසිරෙන්නට යාමේදී බාහිර වශයෙන් අතහැරීමක් සිදු වෙන්න ඕන අතරින්ට ඕනේ කියලා. අම්මා තාත්තා ඊට කඩම් රැකියාව ඊව ජීවනෝපාය අතහරින්න ඕනේ කියලා තමයි අපි අය කල්පනා කරන්නේ. අන්න එහෙම තැනක තමයි අපි ඉන්නේ. එහෙමත් නැත්නම් තවත් විදිහකට ගත්තාම මේ වැරදි අනිත්‍යත්වය රුම් ගත්තාම මේ බාහිර ලෝකේ තියෙන කිසිවක් අලුත් දෙයක් කලකට හදුවාට පරිස්සම් කරන්න හදුවාට දිරලා යනවා කැඩෙනවා බිඳෙනවායි කියලා. ආය කඩන විදිහ එක පිළිගත්තම අනිත්‍යයි. ඊට පස්සේ ගෙවල් දරවල් අතු ගන්න නැතුව මකුළු දාව කඩන්න නැතුව ඇඳුම් පිරිසිදු කරගන්න නැතුව ඉන්න බලන්න පුළුවන්. මේවට කියන්නේ සර්පයා වල්ගෙන් අල්ලා ගැනීම කියලා. සර්පයා වල්ගේ අල්ලන් කල්ලා ගත්තොත් Tamanට දෂ්ට කරනවා. මෙහෙම අතෑරීමක් තුළින් සසර ගම නිදහස් කරන්න හම්බ වෙන්නේ නැහැ. සර්පයා හරියට අල්ලන්න ඕන හිසෙන්. එතකොට ඌට ආපහු හැරලා දෂ්ට කරන්න බෑ. ධර්මයත් මෙන්න මේ සර්පයාගේ වල්ගය ගලීමක් සහ හිසින් අල්ලා ගැනීමක් හා සමානයි කියලා පෙන්ලා තිබෙනවා. නිසා මේ මම ගත්ත සූත්‍ර පාඨයෙන් පෙන්වන කරුණ හොයලා බලන්න. බුදුන් වහන්සේ කුමකින්ද තැවුල දේශනා කරලා තියෙන්නේ? කුමකින්ද නොතැවුල දේශනා කරලා තියෙන්නේ? අන්න අපිට මේ තැවුලට කියම දුක කියලා නොතැවුලට කියම නිවීම කියලා. එහෙනම් තැවුලටපත් වෙන කාරණේ අපි මොකද කරමින් ඉන්නේ? තැවුලටපත් වෙන කාරණා එකතු කරමින් ඉන්නවා. එසේනම් අපට තැවුලක් කරුණාම වෙනත් දෙයක් හම් වෙන්නේ නැහැ. තැවුලටපත් වෙන කාරණේ අපි කරමින් ඉන්නවා නම් අපට තැවුලක් කරුණාම වෙන මොකුත් හම් වෙන්නේ නැහැ. එහෙනම් තැවුලෙන් මිදෙන්න උන්වහන්සේ අදාරලා තිබෙනා වෙනත් දෙයක් කරන්න ඕන. මොකද්ද මම මේ ඉදිරිපත් කරපු ධර්ම පාඩය? උපාදා පරිත්තස්සනංච වෝ භික්ඛවේ තේසිස්සාමි. මහණෙනි මම ඔබට අල්ලා ගැනීම තැවුලට හේතු වෙන බව දේශනා කරා. බුදුන් වහන්සේ වදාළ පරිදිින් අල්ලා ගැනීම තේරුම් අරගෙන බුදුන් වහන්සේ වදාළ පරිදි අතහැරීම තේරුම් ගන්නවා ඇරුණාම මේ බාහිර ලෝකයේ සිදුවෙන ක්‍රියාකාරකම් අතහරින්නට බෑ අපට. ජීවනෝපාය රැකියාවක් තිනකොට රැකියාව අතහරින්න පුළුවන්ද? සලකන්ට මව්පියන් ඉන්නකොට මව්පියන් අතහරින්න පුළුවන්ද? රැක බලා ගන්න දුරුවකීමක් වෙනකොට ඒක අතහරින්න පුළුවන්ද? එහෙම බාහිර අතින් අතහැරීමක් ගැන සඳහන් කරන්නේ නෑ මේකෙදි. එනිසා අතහැරීම තේරුම් ගන්න පළමුව අල්ලා ගැනීම තේරුම් ගන්න ඕන. මේක පැහැදිලි කරේ වදාළේ කුමක්ද? යම් කිසි පුද්ගලයෙක්ට අල්ලා ගැනීම තුළින් තැවුල දේශනා කරනවා. එහෙනම් තැවුලෙන් හෙවත් දුකින් මිදෙන්න උනොකරන්න ඕන අල්ලා නොගැනීම කරන්න ඕන. අනුපාදා පරිත්තස්සනංච. මහන්නේ අල්ලා ගැනීමෙන් තැවුලත් අල්ලා නොගැනීමෙන් නොතැවුලත් දේශනා කරමි කියලා මේක දිග විස්තරයක් මේ සූත්‍රයේ තිබෙනවා. මේ මාත්‍රකාව මීට පෙර දවසක මම ගන්න ඇති. නමුත් මේ අද ගත්ත මාත්‍රකාව මම ගත්තේ සූත්‍රය වෙන කරන්න නෙමෙයි, මේක වෙනත් පැත්තකට මේ අල්ලා ගැනීම අතහැරීම කියන්නේ මොකක්ද කියලා සමාජය දැනවත් කරන්න. අපිට මේක තේරුම් ගන්න අවශ්‍යයි. ආනිකිතර බලන්න වෙනවා. මේ සත්‍යයට තථාගතයන් වහන්සේ සකස් කරලා දීලා තියෙනවා නෙවෙයි, සත්‍යයේ පැවැත්ම පිළිබඳව උන්වහන්සේ තේරුම් අරන් තියෙනවා සසර ගමනක් තියෙනවා කියලා. මේ සංසාරේ ත්‍රිවිධාකාරයේ අල්ලා ගැනීමක් මත සිදුවෙන බව තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ. අපිට සංසාරයේ කොහොමද විග්‍රහ කරන්න පුළුවන්? තුන් භවය කියලා. කාම භවය, රූප භවය, අරූප භවය. මේ තුන් භවය ඊට පස්සේ අපිට විග්‍රහ කරන්න පුළුවන් කාම භවය, කාම දුගතිය සහ කාම සුගතිය කියලා. කාම දුගතියට හතර භූමියයි, කාම දුගතිය කාම සුගතියට හය භූමියයි, හතයි 11 භූමියයි. රූප භවය රූපී ධානයට භූමි 16යි, අරූපී ධානයට භාම 4යි. මේ සියල්ල 31 තලය කියලා පෙන්නනවා. මේ 31 තලයේ සත්‍යය ඇවිදින්නේ උත්පත්ති ලබන්නේ කොහොමද? හොයාගන්න ඕන ක්‍රමය. ඔබ මැරිලා මෙහාට යනවද? ඔබ මෙట్లా අපායට යනවද? ඔබ කයත් අරගෙන ඔබ මෙట్లా දිවි ලෝකේ යනවද? එහෙම නැත්නම් ඔබ මෙట్లా බ්‍රහ්ම ලෝකේ යනවද? ඔබ මේ රැස් කරන ලද කර්මයේ හේතු වීමෙන් ඵලයකට පත් වෙනවද? අපි මේ ටිකට කියමු උත්පත්ති කියලා. අපායෝත්පත්ති, කාමසුපති උත්පත්ති, රූපී අරූපී භව උත්පත්ති. උත්පත්ති පැනවුවේ කොහොමද බුදුරජාණන් වහන්සේ? ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි. නෝ අනුපාදානස්ස වච්චගත පිරිවැජ්ජේ මම මේ සමාජයේ කෙනෙකුට උත්පත්ති පනවන්නේ උපාදාන සහිතනම්. දැන් බලන්න. අපායෝත්පත්ති හම්බෙන්න ඕනේ පවෙන්නම්, එහෙනම් පවේ උපාදානයකට බලපාලා තියෙනවා. කාමසුගතයේ උත්පත්ති සිදුනේ උපාදානෙන් නම් ඒකට පිනේ උපාදානයේ බලපාලා තියෙනවා. ධානබමලෝ දෙකේ උත්පත්ති හම්බුනේ උපාදානෙන් නම් ඒකට බලපාලා තියෙනවා ධානයේ උපාදානය. පවේ උපාදානය, පිනේ උපාදානය, ධානයේ උපාදානය තුල එහෙමනම් උත්පත්තිම් පඤ්ඤාපේමේ සෝපාදානස්ස ඔක්කොම ටික. මේ සසරේ යම්කිසි පුද්ගලයෙක් භවයක් ප්‍රාර්ථනා කරනවා නම් කාම හෝ අරූප හෝ රූප, එහෙනම් ඔහුට උපාදානය තුල තමයි ඒකට යන්න වෙන්නේ. සෝපාදානස්ස කොහොම නම් වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමේ. දැන් උපාදාන කියන්නේ මොකද්ද? පාසල් අධ්‍යාපනයෙන් ලබාගත් අල්ලා ගැනීම කියන තනි වචනේ මම ඔබට උත්තරේ වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබගෙන්. මන්දයක් ඒක පංචස්කන්ධයගේ ඉදීම මැරීම නොදැන පාඩම් කරගත්ත වචනයක්. දැන් අපට තේරෙන්න ඕන එහෙමනම් පව් සිද්ධ වෙනවා කියන එකේ තේරුම. ත්‍යාන් සිද්ධ වෙනවා කියන එකේ තේරුම. ධානකසල් සිද්ධ වෙනවා කියන එකේ තේරුම අනාගත විපාකයක් සඳහා හේතු ඉතුරු වෙනවා කියන එක. මතක තබාගන්න. ඒ හේතු ඉතුරු වෙන නිසා තමයි මෙලවින් එක් රැස් කරන හේතුවේ අනාගත ඵලය ඔබට ශරීරයක් අතහැරනකොට ශරීරයක් ලබා දෙන්න, එහෙම නැත්නම් සුගතියක් අතහැරනව දුගතියක් දුගතියක් අතහැරනව සුගතියක් ලබා දෙන්න සමත් වෙන්නේ. දැන් හිතකට උපාදානස්සකෝ හං වච්ච උප්පන්ති පඤ්ඤාපේ මේ වචනේ ගන්නවා. මෙයා දැන ගන්නවා උපාදානස්සෝ බික්කේ දේශිස්සාමේ නානුපාදානස්ස. උපාදා පරිත්තස්සනංචෝ බික්කේ දේශිස්සාමේ අනුපාදා පරිත්තස්ස. අර දෙකම එකක් නේද? උපාදානයේ තැවුල නේද දුක? බුදුන් වහන්සේ වදාළ පරිදි අපායගිය පුද්ගලයා විතර දුකින් ඉන්නව ඇත්තේ. ඇයි දිව්‍ය ලෝකේ උපාදානිය නැද්ද? මවලෝ උපාදානිය නැද්ද? ඒ නිසා බුදුන් වහන්සේ පැහැදිලි කර වදාළේ අපාය උපාදානින් මිදෙන්න විතරක් නෙමෙයි. උත්පත්තියෙන් මිදෙන්න නම් නෝ අනුපාදානස්ස සම්පූර්ණයෙන්ම උපාදානින් මිදෙන්න ඕන. දැන් එහෙමනම් බුදු සමය උපාදානයේ මුල් කොටගෙන ලෝකයේ අද්දුකටපත් වෙන බව දේශනා කරන ධමයක්. උපාදානයේ බුදුන් අතින් සිදු වෙන වැරද්දක් නෙමෙයි, ඔබ අතින් සිදු වෙන පෞද්ගලික වරදක්. ඔබ උපාදානයේ මුල් කොටගෙන ජීවන රටාවක් සකස් කරගෙන බවගාමීලා ඉන්න බව ඔබ දන්නේ නැහැ. දන්නේ නැති තාක් කල් ඔබ උපාදානයේ වෙන ආකාරය දන්නේත් නැහැ, උපාදානෙන් මිදෙන ආකාරය දන්නේත් නැහැ. උපාදානයේ වෙන්න හෝ උපාදානෙන් මිදෙන්නට පුද්ගලෙක් වශයෙන් කටයුතු කරලා බෑ. මතක තබා ගන්න වෙනවා. අන්න දැන් මේ සූත්‍රයට අපිට අර්ථය ගන්න වෙනවා. උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමේ උපාදානය කරගැනීමෙන් තවුල දේශනා කරමි. අනුපාදා පරිත්තස්සනංච උපාදානයේ මිදෙන්න පුළුවන් නම් තවුලක් නෑ. දැන් උපාදානයේ වෙන්න ධර්මයේ සරණ ඕනේද? නෑ, මේ ලෝකේ ඕන කෙනෙකුට උපාදානය කරගෙන භවගාමී වෙන්න පුළුවන්. භවගාමීත්වෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ තමයි උපාදානෙන් මිදීම නැමැති ධමයක් දේශනා කරලා තියෙන්නේ. ඔබ භවය ප්‍රාර්ථනා කරනවා නම් දිවි ලෝකේ හෝ ඊළඟ බුදුවරයා හෝ එහෙනම් ඔබ උපාදානයේ ප්‍රාර්ථනා කරන කෙනෙක්, උපාදානෙන් මිදෙන නැති භවගාමී පුද්ගලයෙක්. දැන් අන්න මෙතනින් අපි හොයාගන්න වෙනවා අල්ලා ගැනීම කුමක්ද, අතහැරීම කුමක්ද කියන වචනේ තේරුම. අල්ලා ගැනීම මේ පොල් ගෙඩියක් අතින් ගැනීම වගේ, එහෙම නැත්නම් දරුවෙක් අතින් ගැනීම වගේ අතින් අල්ලා ගැනීමක් කියන එකෙන් කියන්නේ නැහැ. විදුලි ස්ත්‍රික් අතට අරගත්තාම රත් වුනහම පිච්චෙනවා වේරෙන්ඩ අතහැරුවා වගේ අතින් අතහැරීමක් කියන්නේ නැහැ. අන්න එහෙම මේ බුදු සමයෙන් පෙන්වන ලද අල්ලා ගැනීම සහ අතහැරීම පමණයි මේ බුදු සමයම විග්‍රහ කරන්නේ. අර්ථ දෙකක් වශයෙන් අරන් බැලුවොත් අල්ලා ගැනීම බුදුන් වහන්සේ හමු වෙන්න පෙර මිනිසා විසින් කරන වරදෙහිවත් පාපය. බුදුබණ අසා තේරුම් ගැනීමෙන් පස්සේ මේ අල්ලා ගැනීමෙන් මිදෙන්න කටයුතු කිරීම කුසලය. ඒ අවබෝධයට ඔබ එන්න ඕනේ. ඒ අවබෝධයට ඇවිදින් මේ කාර්යය කරන්න ඕන. මේ අවබෝධයට එන එකට කියනවා සත්‍ය ඥානෙ ලැබෙනවායි කියලා. මේක කරනවට කියනවා කෘත්‍ය ඥානෙ කියලා. අවසානයේ ලැබෙන ප්‍රතිඵලයට කියනවා කෘත්‍ය ඥානෙ කරලා ඉවරයි කියලා. එහෙනම් අපට මේ උපාදාන කියන එක සිදුවෙන්නේ කොහෙද කියලා හොයන්න වෙනවා. මම එක තැනක් ඔබට පෙන්නනවා. පවත් උපාදානය වෙනවා, පිනත් උපාදානය වෙනවා, ධානියත් උපාදානය වෙනවා. උපාදානය තුළ කාම රූප අරූප වාත්‍රය ඇවිදින්න සිද්ධ වෙනවා. කොහෙද උපාදානය වෙන්නේ? හොයාගන්න ඕන. ජීවිතේට එකවතාවද සිදුවෙන්නේ? ජීවිතේට දසවතාවද සිදුවෙන්නේ? ජීවිතේට කොහෙන්ද සිදුවෙන්නේ? අන්න ඒ විට අපට තේරුම් ගන්නවා ජීවිතේට මේ සිදුවීම සිදුවෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් කියලා. දොරවල් හයෙන් ගන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම නම් වූ මේ දොරවල් හයෙන් ගන්නා අරමුණු වලින් තමයි අපට කාම උපාදානය සිදුවෙන්නේ. කාම ලෝකයේ දුගත සුගති ගාමී උත්පත්තෙන්ට හේතු වෙන්නා වූ කාම අරමුණු පිළිබඳ උපාදානය සිද්ධ වෙන්නේ මේවයන් තමයි. පංචද්වාරයේ ආසාවන් යටපත් කර මනෝදාාරික අරමුණට ඇලීම තුළින් තමයි මනෝදාාරික උපාදානයක් තුළ රූපී භවයේ සඳහා උත්පත්ති ලබන්න අවශ්‍ය රූපී ධානය උපාදාන වෙන්නේ. ඊටත් එහාගේ අරූපී ධානයක් උපදවන මේ අරූපී ධානය අල්ලා ගැනීම තමයි අරූපී භවයේ උත්පත්ති ලබන්න සිදු වෙනා උපාදානය. අල්ලා ගැනීම යනු එතකොට අතින් අල්ලා ගැනීමක් නෙමෙයි උපාදානයට නම. එහෙම කිව්වත් මේක සිදු වෙන ආකාරය තේරෙන්නේ නැහැ. ඇසෙන් නම්, කනෙන් නම්, නාසයෙන් නම්, දිවෙන් නම්, කයෙන් නම් සිදු වෙන්නේ මොහොතක් මොහොතක් පාසා, අරමුණක් අරමුණක් පාසා කියන එක තේරුම් ගන්න වෙනවා. අරමුණක් අරමුණක් පාසා උපාදාන වෙනවා නම් අරමුණක් අරමුණක් පාසා උපාදාන නිවීමට අරමුණ පාවිච්චි කරන්න වෙනවා. බලන්න මේ විසාකා සූත්‍රයේ මගේ පැරණි පාඩේ යසංකෝ විසාකේ සතං ප්‍රියානි සතං ප්‍රේ සම්දුක්ඛානි. අර ප්‍රියානි කියන අතරට ගන්න උපාදාන කියලා. විසාකාවෙනි යමෙකුට උපාදාන සියක් තිබේ නම් දුක් සියක් ඇත. දැන් මේ බාහිර ලෝකේ දුකක් ගැන නෙමෙයි කතා කරන්නේ බුදුන් වහන්සේ. බාහිර ලෝකේ හැම කෙනෙකුටම තේරෙන දෙයක්, ඒක සාමාන්‍ය දෙයක්, සාමාන්‍ය දුක. නමුත් මේ නොතේරෙන දුකක් නෙමෙයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්න එනම් මේ සමාජේ ජීවත් වෙන්න ගියාම ළමා කාලයේ සිට මහලු කාලය දක්වා මේ උපාදාන සංඛ්‍යාව, අල්ලා ගැනීම සංඛ්‍යාව එකින් එක වැඩි කරගෙනමින් අවරෝහණ ක්‍රමයට යනවා. සැප බලාපොරොත්තු වුණාට මේ වැඩෙනකොට මේ චිත්ත අභ්‍යන්තරේ වැඩෙන්නේ මේ උපාදාන නිසා ලෝභෙන්, දේසෙන්, මෝහෙන් ප්‍රධාන වශයෙන්. ඒ තවත් ඉතින් අතු ඉති තියෙන ඕන තරම්. එතකොට මේ ලෝභෙන්, දේසෙන්, මෝහෙන් වැඩිලා ජීවිතය හු කිරගයක් බවට පත් කරගන්නවා. මෙන්න මේ ජීවිතේ උපාදාන කර ගැනීම තුළින් පත් වෙන හිරගයටපත් නොවීනට තමයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ. අවුරුදු 50ක් 60ක් 70ක් ගිහින් ධර්මයේ ගත්තොත් හිරගයටපත් වෙලා හිරගයෙන් මිදෙන්න මහන්සි වෙන්න වෙනවා. අවුරුදු 30ක් 40ක ධර්මය ගත්තොත් හිරගෙට යමින් සිටියේදී ඇතුළට නොගින් ගැලවෙන්න මහන්සි වෙන්න වෙනවා. අවුරුදු 15 ගත්තොත් හිර ගත වෙන්න මත්තෙන්ම ඒ වැරදි පාරේ නොයා නිදහස් වෙන්න සිද්ධ වෙනවා. ඉනිසා මේ උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ කියන පදයයි අනුපාදා අපරිත්තස්සනංච කියන පදයයි ඔතනින් ඔහම තිබියදී මේක වෙනත් තැනකින් වෙන විදිහකට මම පෙන්වන්න ඕන. මේක වෙන හැටි සහ ගැලවෙන හැටි. මේ වෙන හැටියටම තමයි කියන්නේ සසරේ පමාව කියලා. ඒක නොකරගෙන ඉන්නවට තමයි සසරේ නොකමාව කියලා කියන්නේ. නමුත් මේක විග්‍රහ කරන්නට පුද්ගලයා තුළ බෑ. ඔබ භාවිතා කරන්නා වූ ශික්ෂාපද තුළ බෑ. මේක විග්‍රහ කරලා තිබෙන්නේ ආත්ම තුනේ පටිච්චසම්පාදයේ තුලක් නෙවෙයි. මතක තියාගන්න. පාසල් අධ්‍යාපනය ඔබට ලබා දෙන්නේ පෙර කර්ම රැස් කරලා මව කුසේ උපත ලබා ගැනීම අවිද්‍යා සත්‍ය සංඛාරා සංඛාර පච්චා විඥානං කියලා. ඒකට ඉස්සරාත්මේ. දැන් මව කුසෙන් බිහි වෙලා නාම රූප සලආතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කරලා මිය ගිහින් ඊළඟ ජීවිතේ ලබනවා ජාති. ඉපදුනහම ජරා මරණ. එහෙමයි අපිට මේක උගන්වන්නේ. එතකොට ඒක පඤ්චස්කන්ධය තුළ පටිච්චසම්පාදයක් නෙවෙයි ජීවිත තුනක් තුළ පටිච්චසම්පාදයක්. එනිසා අපට එකෙන් මේකට අවතීර්ණ වෙන්න බෑ. හේතුව මොකද්ද? පඤ්චස්කන්ධයගේ ඉදීම ලැබීම කියන එක ජීවිත තුනක් ඔස්සේ යන්නේ ශනිකව සිදුවෙන දෙයක්. එහෙනම් ඔබට අනිවාර්යෙන් තේරලා තියෙන්න වෙනවා ඔබ ස්ත්‍රී හෝ පුරුෂ ගිහියෙක් පැවිදි කවුරු වුණත් ඔබ තුළ මේ ඔබ කරන කියන ක්‍රියාකාරකම්හදී මනෝ පුබ්බංගමා ධම්මා වශයෙන් සිදුවෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. එකිනෙකට වෙනස් අරමුණු ඇසුරුකට ඇති එකිනෙකට වෙනම අරමුණු රසයේ ගොදුරේ ගොදුරුකට ඇති එකිනෙකට වෙනස් අරමුණු රසයේ නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් තියෙනවා කියලා තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. ඒදී අපිට හිතන්න පුළුවන් වෙනවා ඇසවත් කනවත් නාසයවත් දිවවත් කයවත් අරමුණු ගන්නෙ නැහැ. මේකේ පුද්ගලයාට මේවා තියෙනවා නමුත් අරමුණු ගැනීම හැකියාව නැහැ. එනම් අරමුණු ගැනීමේ හැකියාව ඇති ප්‍රසාද මත සිත පිහිටා තියෙන විට සිතයි අරමුණු රස අනුභව කරන්නේ. සිත මෞකසෙන් බිහි වූ තැන් පටන් මේ අනතුරු තිබෙන එකක් නොව ඇසෙන් කනට කනෙන් නාසයෙන් නාසෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට අපිලිවිලින් මාරු වෙන එක. අන්න මේ මාරු වෙලා අරමුණු ගැනීමේදී තමයි අපට මේ අල්ලා ගැනීම කියන වැරද්ද දුක් දෙන වැරද්ද සිද්ධ වෙන්නේ. අන්න බුදුන් වහන්සේ ඒක ඔබට පැහැදිලි කරලා දෙනවා ශාස්ත්‍රීය වශයෙන්. ඒක තේරුණාම ඔබට එහෙනම් ඒ අල්ලා ගැනීමේ වරද නොකර ඉඳ සිද්ධ වෙනවා. අර අල්ලා ගැනීම ඇතුළු ඔබට එහෙනම් මොනවා උපක්‍රම ඉදුවත් තැවුලෙන් ගැලවෙන්න බෑ නේද? ඔබ බාහිර වශයෙන් යම් යම් ආස්වාද හොයමින් ස්ථාන මාරු කරමින් නිවස් මාරු කරමින් යාන වාහන මාරු කරමින් සැප හොයනවා වෙන්න පුළුවන්. ඊට අදාළ 16 එකක් තරම් වන්නා වූ සුඛයක් ඔබට හිමි වෙන්නත් පුළුවන්. බාහිර මාරුවකින් නෙමෙයි මේ අනුපාදා අපරිත්තස්සනංච කියන ක්‍රියාකාරකම ඔබට කරන්න තේරෙන තුරු ඔබට අර තැවුලින් ගැලවෙන්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන උපාදානය වෙන්නේ ජීවිතේට එක සැරේයිද? උපාදානය වෙන්නේ ඇසෙන් කනෙන් ජීවිතේට එක සැරේයිද? උපාදානය වෙන්නේ කාම ලෝකෙට විතරද? නැත්නම් අපායට විතරද? දිව්‍ය ලෝකෙට උපාදාන වෙන්නේ නැද්ද? බවලට උපාදාන වෙන්නේ නැද්ද? මේ ඕනෑ උපාදානයක් මේක තුළ පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. අන්න එහෙමයි අපි මේක ගන්න ඕන. එහෙම මා පැහැදිලි කරන්නේ ඒ තම තමන්ට අදාළ අරමුණ තියෙන පුද්ගලයා සඳහා. පාපේ නම් පාපේ උපාදාන නැහැටි හුටු ඉගෙන ගන්න වෙනවා. පින හේවත් කුසලයේ කාමාචර කුසලයේ නම් ඒක උපාදානය නැහැටි හුට කියලා දෙන්න වෙනවා. ධානලාභියෙක් නම් ඔහුට ධානලාභී උපාදාන වෙලා හතර බැඳ හැටි කියලා දෙන්න වෙනවා. තම තමන්ට තියෙන එකෙන් තමයි තමන් තැවුල රැස් කරගන්නේ. තම තමන්ට තියෙන එකෙන් තමයි තමන් මිදෙන්නත් අවශ්‍ය වෙන්නේ. අන්න ඒ විට සම්පූර්ණයෙන්ම මේ බුදු සමය රටක් ජාතියක් ආගමක් ගහක් කොළක් කලක් ගැන කතා කරන එකක් නෙමෙයි අප ගැනම කතා කරන බයක්. සම්පූර්ණයෙන්ම රාජකතා චෝර කතා ගාම කතා වලින් බැහැර වී ස්කන්ධ පංචකය තුල හිරගෙදර හදා ගැනීමත් ස්කන්ධ පංචකයෙන් මිදීමත් කියන මේ කාරණා දෙක විග්‍රහ කරන ධහම මතක තබා ගන්න. එහෙනම් අපට අපතල ක්‍රියාත්මක වෙන ආ ස්කන්ධ පංචකය පිළිබඳව නිවැරදි වැටහීමක් තියෙන්න ඕන. අපතල ක්‍රියාත්මක වෙන ආ ස්කන්ධ පංචකය තුළ නිවැරදි වැටහීමක් තියෙන්න ඕන. කය කියන්නේ ස්කන්ධ පංචකේ නෙවෙයි මතක තියාගන්න. අප තුල කිව්වම මේකයි. කයට ස්කන්ධ පංචකේ කියලා කියේ බොහෝ ඉස්සර බුදුදහම තේරෙන්නේ නැති අය. ස්කන්ධයන් උපදිත්ම දිරත්ම නැරත්ම මොහතක් මොහතක් වාසාව උපදින්නේ දෙරණයි නැහැන්න කින ඉගෙන ගත්ත කට්ටිය අයට මොහතක් වාසා ඉපදෙන මරණ ස්කන්ධ සමූහයක පැවැත්මක් තේරෙනවා. එමත් නැත්නම් සත්තරණ කුසල සූත්‍රයක් වෙන දෙයක් අදාරපු අයට ඇස නිසා කන නිසා නාසය නිසා දිව නිසා කය නිසා සමේ දොරවල් 6 නිසාම ඒ දොරවල් 6න් පහර වෙන්නා වූ අරමුණු වේදනාවෙන් විදිමින් සංඥාවෙන් හඳුරමින් සංකාරයෙන් බැඳමින් විඥාණයෙන් නිසාසෙන් විශේෂයෙන් දැනගමින් රූප වේදනා සංඥා සංකාර පහක් ඔස්සේ අරමුණු විකාශය කරන බව තේරෙනවා. ඇසෙන් කනට කනෙන් නාසයට. අන්න එහෙමයි ඒක තේරෙන්නේ. එවනම් අපි බැඳෙනව ඇත්ත අල්ලගන්නව ඇත්තේ අතින් නෙවෙයි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින්. අන්න අල්ලගන්න ආකාරය තේරුම් ගත්තාම එනම් ඔබට අතහරින්නත් ඕනේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් නරුණා බාහිර සමාජයෙන් නෙවෙයි. මොකද අර තැවුලක් නැතුව පරිහරණය කරන්න අවශ්‍ය නම් මේ අල්ලා ගැනීම කියන වැරද්දෙන් නිදහස් වෙන්න වෙනවා. ඇයි ඔබට මේක කරන්න බැරි වුනේ? ඔබ මේ අල්ලා ගැනීමෙන් තැවුල අල්ලාන ගැනීම යන තැවුල කියලා පදයට එන්න පෙර ඔබට අරියකාන්ත සීලයක් වෙනුවට ශික්ෂාපද සීලයකට ඔබට හුරු වෙලා තිබෙනවා. ඔබ අත්තමුත්තනත් අපනත්ත පූජ්‍යපක්ෂේ හැමදෙනාම ශික්ෂාපද සමාදානයක් තුළ පුද්ගලයෙක් වශයෙන් පාපෙන් විරතීන්ද විරතියටපත් වෙලා ඉන්න පොරොන්දු වෙමින් හැකිතාක් එහෙම පිටකරමින් ඉන්නව ඇරුණාම මේ ආරි සත්‍ය අල්ලා ගැනීම නොගැනීම කියන අර්ථය හොයාගෙන ඒක පාවිච්චි කරන හැටි තේරුම් ගත්තේ නැහැ කලකපටන්. එනිසා අනුගමනීය ප්‍රතිපදාවක් තුළ දුක්ගෙනත් දෙන්නා වූ අල්ලා ගැනීම සංඛ්‍යාව උපරිමයට ඉහළ යාමෙන් වළක්වා අල්ලාගත්තු කාරණා ටික සිතින් ඉවත් කරන්න අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාව පිළිබඳව ඔබට පුළුල් අවබෝධයක් නැහැ. එන මෙතනයි මේ ගැටලුව පවතින්නේ. එනිසා මම පැහැදිලි කරනවා තවත් අල්ලා ගැනීම. පින තුලත් අල්ලා ගැනීමක් තියෙනවා. පින හොඳ වුණත් අල්ලා ගැනීමක් තියෙනවා. බුදුන් වහන්සේ පහළවෙන්ට පෙර හිටපු ධානලාවින් ධානත් අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා. දැන් මේ අල්ලා ගැනීම කියන වචන යටතේදී අල්ලා ගැනීම පාපය තුලත් පාපේ වශයෙන් නම් කළොත් ඔබ දන්නා වූ පින පාපය දෙකේ පව පාපයයි පින පිනයි කියන අර්ථයට වඩා උපාදානයේ පාපයයි කියන සිද්ධ වෙනවා. එතකොට ආරි සත්‍ය පාපේ වෙනත් දෙයක්. උපාදානයේ පාපයයි උපාදානයෙන් වෙන්නේම පිනයි නෙමෙයි කුසලයයි. ඇයි මේ විදෙන්ට ඕන? කයක් අතහැරුණට කයෙන් එහා පැත්තට කාම දුගතිය හෝ කාම සුගතියට යන්නේ රූපී අරූපී බඹතව යන්නේ මේ කය මුල් කොටගෙන ඇසෙන් කනෙන් නාසයෙන් මේ උපාදාන කියන වැරද්දට සසරට අහුවන මාර බන්ධණයට ගොදුරු වෙන නිසා අපිට මාර බන්ධනේ දුකක් වශයෙන් පේන්නේ අපාගත බන්ධනේ විතරයි. කාම සුගතී බන්ධනේ රූපී අරූපී බවතල වල බන්ධනේ බන්ධනයක් බව තේරෙන්නේ නැහැ. මිනිස්ක මාතහැර ගියොත් එimhe වන්තනකට ආපහු එන්න තියෙන ඉඩකඩ පිළිබඳව අවකාශිත ආඩුයි. හේතුව කාම දුගතී දිව්‍ය සම්පත් රූපී අරූපී සම්පත් මේවා දිගු කාලීනයි. කොච්චරද කියන්න බැරි තරම්. එතකොට අර බුදුරේ කමුයි සදහම් හැමීම නැති මේ දුර්ලභ අවස්ථාවට මුහුණ දෙන්න තියෙන ඉඩකඩ වළක්වා ගන්නවා අපාගත සත්‍යයත් මේ කාමසුගතියේ සහ මේ රූපය අරූපී බමතලෝගේ සත්‍යයත් දෙගොල්ලම කරගන්නේ බුද්ධෝත්පාදයක සදහම් හැමීමට තිබෙනා වූ ඉඩකඩ වළකා ගැනීමයි. මොකද උපාදානයේ වෙන හැටි සහ උපාදානයෙන් මිදෙන හැටි කියලා දෙන්න වෙන කවුරුත් දන්නේ නැහැ. ඒ පිළිවෙල ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තිබුණා වූ තථාගත බුදුපියාණන් වහන්සේව ඒ පිළිවෙල අවබෝධය තිබෙනා වූ බුද්ධ ශ්‍රාවකීගොන්ගේ ඇසුරෙන් මේ අපි ළඟ තුල සිදුවෙනා වූ මේ වැරද්ද හේවත් ප්‍රමාදය අපට වැටහෙන්න ඕන. ඒකට අපිට තේරෙනවා අපි ගෙදරට දුක අඬ ගහ ගන්නවායි කියලා. මෙතන ගෙදරට කියේ ඔබේ නිවසට නෙමෙයි ජීවිතේට. ජීවිතේ දුක අඬ ගහ ගැනීමෙන් ජීවත් වෙලා ජීවිත අපට දුකයි දුකයි කියලා ආඬන්න වැඩ වෙන්න ගන්න. ඇයි ඔබට බැරිද ජීවිතේ දුක අඬ ගහ ගන්න නැතුව ජීවත් වෙන්න? එවිට මේ බුදු සමය කියලා කියන්නේ ජීවත් වෙලා ඉවර වෙලා ගන්න ඕන ප්‍රතිපදාවක් කියලා හිතනවා නම් ඒක ලොකු අරදක් තියෙනවා. බුදු සමය anu ජීවත් වෙන්න ගන්න ඕන ප්‍රතිපදාවක්. ජීවත් වෙන්නේ කවදා ඉඳලාද? ඔබට කියන්න පුළුවන් හුස්ම ගත්ත දවසේ ඉඳලා ජීවත් වෙනවායි කියලා. බැලු බැල්මට හරියි. මම නම් කියන්නේ පාසල් සිස්සුවල් අඳුරුවා ජීවත් වෙනවා නෙවෙයි. ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. 18 පණින් උතුරු. අන 18න් පස්සේ උට ඡන්ද බලය හෝ පුරැසි භාවය හෝ මේ කාරණා ලැබෙනකොට තමයි ජීවත් වෙන්න පටන් ගන්නෙ. දැන් ජීවත් වෙන්න පටන් ගන්න තැන ඉඳලා එහෙනම් අල්ලා ගැනීම නැවතු වැඩි පාර ජීවත් ඔහු දුක් අනුභව කරන්නේ දුක් ඇඳවා ගන්නෙ. ජීවත් වෙන්න පටන් ගන්න තැන ඉඳලා අල්ලා ගැනීමෙන් අතහැරලා ජීවත් වෙන්න පුරුදු වුණොත් ඔහු දුක් ඇඳවා ගන්නෙක් වෙනකොට අල්ලා ගැනීම අතහැරිමින් ලෝකෙත් එක්ක තියෙන බන්ධනයන්ගෙන් නිදහස් වෙයි අර කෙනෙක්. එතකොට වඩාත් වටින්නේ මේ අවුරුදු 18 20 කාලෙන් ළමෙන්න මේ අල්ලා ගැනීම කියන අර්ථය වැරද්ද තේරුම් අර අල්ලා නොගැනීමෙන් ජීවිතය ගෙන යාම නේද? ඒ නිසා අපි මෙය ගැඹුරු තැනකින් විවරණය කරමු. ඒක ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සිතින් හෝ පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් සිදු වෙන්න පුළුවන් ආකාරය. ඕන එකකින් ගන්න පුළුවන් අපට. අතකට බලන්න. නම් ඔන්න මං උපාදා පරිත්තස්සනාංචෝ හේවත් අල්ලා ගැනීමෙන් පැවුල කියන පදය මෙන්න මෙහෙමයි විග්‍රහ කරන්නේ. මේ සූත්‍රයේ මොකක්ද මේකෙන් පෙන්නන්නේ? රූප වේදනා සංඥා සංකාර පහ අල්ලා ගැනීමෙන් කියලා. රූප වේදනා සංඥා සංකාර පහට මොනවද එන්නේ? අන් එන දෙයයි අල්ලා ගන්නෙ. ඒ විට ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රස, කයට පහස, සිතට අරමුණු. තත්පත්තකින් ගත්තොත් ලෝභයේ දේශයේ මොහේ පිනපව ධානයේ එක එක වචන වලට අදාළ කාරණා. ඒ කාරණා තමයි අරමුණට එන්නේ. මේ අරමුණකට එන්න අවශ්‍යයි, අරමුණ හඳුනා ගන්නට අවශ්‍යයි, පරිහරණය කිරීම අවශ්‍යයි. මේ පරිහරණය කරන අතලතුරම අපි මාර බන්ධනයට අහු වෙනවා, මායාට බැඳෙනවා, උපාදාන වෙනවා කියන වැරද්ද බුදු සමය තරම් හොඳට විග්‍රහ කරලා නැහැ කොහෙවත්. මේක සිදු වෙන හැටි විග්‍රහ කරන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, සිත තුල මතක තබා ගන්න. ඒවයින් පහළ වෙන අරමුණක් තුල. අරමුණක් තුල සිදු වෙන හැටි අපිට තේරෙන්න ඕන. ඒකට අපිට උපාදා පරිත්තස්සනංච වූ වික්‍රේසු සාමිකෙන උපාදා පරිත්තස්ස සූත්‍ර වෙනුවට වෙනත් සූත්‍රයකින් ගන්න ඕන. සංගතනිකායේ පටිච්චසම්පාද න්‍යාය සඳහන් සූත්‍රවල මේ පිළිවෙත මේ හැරදෙන හැටි තියෙනවා. එවනසන් තවත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුල එවගේ තවත් සූත්‍රවල මේ ක්‍රමය තියෙනවා. ඒ ක්‍රමයේ විභාගෙට පාඩම් කරන්න ඉගෙන ගන්නේ නැතුව ඔබ ළඟ සිදු වෙන සිද්ධිය අවබෝධ කරගන්න තේරුම් ගන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පද්දි චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. උන එහෙන් මේ කතාව කියන හැටි. ඇසේ ප්‍රසාදයේ ඇති පුද්ගලයෙකුට ඉදිරියෙන් තෙන්නා වූ රූපයකට පත් වෙන්නා වූ ආලෝකය නිසායි රූපේ සතහන ගමන් කරන ආලෝකිරණ ඔස්සේගෙන ගොස් සිත අභ්‍යන්තරයේ ඇස ඇතුලේ ඉදිරියෙන් තියෙන රූපේ හැඩය හා සමාන රූපයක් මවා දෙනවා. අන්නේ රූපය හඳුනා ගැනීමට පහළ වෙන්නා වූ සිතට කියනවා චක්ක විඥානය. ඒක ඇතුලේ තමයි මේ ශරණයකින් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ අතිශය වේගවත් ශරණයක් විදිහට. මේ කියන තරම් වෙලා යන්නේ. උදව්වක් දෙනවා තින්නම් සංගති පස්සෝ කියලා. පළවෙනි චෛසිකේට ප්‍රසාදයක් ගෝචර රූපයක් මානසිකාරයක් කියන තුන ඕන කියලා පෙනවා ඇහැට නම්. ඇහැට නම් මේ ඇහි ප්‍රසාදය ගෝචර රූපේ රූප රූපේ මානසිකාරය සිහි කරලා දෙන එක. කනට නම් කනේ ශබ්ද රූපය, කනේ සෝත ප්‍රසාදය, එතන හට ගන්නා වූ ශබ්දය හඳුනන සිත. මේ කෝකටත් මේ තින්නම් සංගති පස්සෝ කියන සිද්ධිය අර ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය කියන වතනේ මාර වෙන අරනවා නැත්තම් මේකමයි සිද්ධ වෙන්නේ. මනෝද්වාරයට ගත්තහමත් එහෙමයි. පංචද්වාරයෙන් ගත්තහම රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, පොට්ටබ්බයට, මනෝද්වාරයෙන් ගත්තහම ලෝභයට, දේශයට, මෝහයට, පිනට, පවට, ධානයට, අරමුණට. තමන් වඩා ත්‍ෘචි කරන, තමන් වඩා ගැටෙන අරමුණ තුල. එවිට ඒකට කියන්නේ පළවෙනි ක්‍රියාදාමය පස්සපච්චා වේදනා. ප්‍රත්‍ය වෙනවා හෙවත් හේතු වෙනවා විඳින්ට ස්පර්ශ වීම. විඳින්ට කියන්නේ සැප වශයෙන්, දුක් වශයෙන්, උපේක්ෂා වශයෙන් අදාළ කාරණේ විඳින්ට වේදනා පදේ විමයි විග්‍රහ කරන්නේ. පුණ්‍ය ආරමකණ සැප වේදනා, පාප ආරමකණ දුක් වේදනා, දෙකම වේදනා. වේදනාවල නතර වෙන්නේ නැහැ. ඒ වේදනාව කෙරෙහි ඔබ තුල හට ගන්නවා අප්‍රසන්න බවක් හෝ ප්‍රසන්න බවක්. ප්‍රසන්න බවට ඇලෙනවයි කියලා කියනවා. අප්‍රසන්න බවට ගැටෙනවයි කියලා කියනවා. දෙකේදීම වේදනාවට තණ්හා කිරීම තමයි මේ ඇලීම ගැටීම කියන්නේ. තණ්හා කළොත් උපාදාන. උපාදාන වුණොත් බව. එබඳු තත්වයකදී මෙන්න මේ රූපේදී හරි, ශබ්දේදී හරි, ගන්ධේදී හරි, රසේදී හරි, ස්පර්ශේදී හරි. ඔය කියන කාරණේ අර චක්කුංච පටිච්ච රූපේච වශයෙන් විතරක් නෙමෙයි සෝතංච පටිච්ච සද්දෝද කියන කාරණෙත් ඔක හර යනවා. මෙන්න මේකට තමයි මේ අල්ලා ගැනීම කියන්නේ. මේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව, මෙන්න අල්ලා ගැනීම. මේ අරමුණතර සිදුවෙන දේ. දැන් ස්කන්ධ පහ මිය ගියාට තවත් ස්කන්ධ පංචකයක් හටගන්න උපාදානේම සිදු වුණා. දැන් නැවත හටගන්න උපාදානේ තැවුල. ඉතින් මේක වැටහෙනතුරු ගෙදර අතහැරලා ගියාට, හැඳුම් මාරු කරගත්තට, අම්මා තාත්තා අතහැරලා පැවිදි වුණායි කියලා කිව්වට එහෙම අතහැරෙන්නේ නැහැ. ඒ බාහිර ඇසුරෙන් ඈත් වියාම නෙවෙයි මේ අතහැරීම කියලා කියන්නේ. එනද ඔය මනාලියන් ජීවත් වෙලා හිටපු ගෙදර අතහැරලා යන්නේ අවුරුදු 25 දී තව ගෙදරකට. ඒ తాවකාලික වෙනීමක් කරනවා ජීවත් වෙන තුරු ආයෙත් අම්මා තාත්තා හම්බ වෙනවා නේද? එසයි සම්බන්ධතා අතහැරීමක් නෙමෙයි මෙතන පෙන්නන්නේ. මානව සමාජයේ සම්බන්ධතා කොතරම් ඕනේද? යහපත්යේ සම්මත හිතකරයේ සම්මත සියලුම සම්බන්ධතා මානව සමාජයට අවශ්‍යයි. ඒවා අන්‍යෝන්‍ය උපකාරයේ උදව්ව පිණිස යහපත පිණිස පවතින කාරණා. ඒ යහපත් ක්‍රියාකාරකම් එකකටවත් ප්‍රතික්ෂේපයක් දාන තහනමක් දාන බුදු සමයක් නැහැ. නමුත් මේ අරමුණු තුළ සිදුවෙනා වූ සිද්ධිය වේදනාව විඳීම, වේදනාවට ඇලුම් කිරීම, තණ්හාව තණ්හාවට ගැනීම, මමත්වෙන් ගැනීම, උපාදාන උපාදාන වීම තුළ නැසෙන්න පෙර හේතුවක් ඉතුරු වීම බව. මෙන්න අල්ලා ගැනීම. පාපය තුලත් මේක තියෙනවා. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන බව. පුතඥාන පුද්ගලයා පවත හැල්ල පිනට આવත් පිනෙත් මේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදාන පච්චා භව කියන මේ වැරද්ද පින තුලත් සිද්ධ වෙනවා. කාම අරමුණු අතර ඔහු රූපී ධානයකට ගියොත් එමේ ධානයේදී මනෝද්වාරික වේදනා පස්සපතින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව තියෙනවා. බලන්න කෝකෙත් සිද්ධ වෙන්නේ එකක් නේද කියලා. අපි මේක තුන් භවයක් විදිහට පෙන්වුවාට, අපි මේක කාම රූප අරූප වාති ගමනක් විදිහට පෙන්වුවාට පටිසම්පාදනයේ ආයෙදි මේ හැම එකේදීම සිද්ධ වෙන්නේ මෙන්න මේ අල්ලා ගැනීම නැමැති ප්‍රමාදය. එනම් ඔබට බාහිර සැප සම්පත් මොනවද තිබුණත් ඒවෙන් ලැබෙන සැප විපාක වෙන උනාට මේ අල්ලා ගැනීමේ විපාකයෙන් තැවුල කියන එක ගැලවෙන්න බෑ. මෙහෙම කරගන්නවා නම්. ඇයි? ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ අරමුණු රසයේ වෙනින්ට යාම තුළ අපට උරුම නැති සීමාවක් ඔස්සේ ගොස් මේවා සමග අපි බන්ධනයක් ඇති කර ගැනීම. ඒ වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදාන, උපාදානපත්‍ය භව කියන එක තමයි පෙන්වන්නේ අරමුණු මගේ, මම මගේ ආත්මකට ගැනීම නැමැති සීමාව තුළ. එතකොට මගේ වෙන්නේ කය නෙමෙයි. මගේ වෙන්නේ මම වෙන්නේ දේපොළ නෙමෙයි. අරමුණයි මගේ වෙන්නේ. බාහිර දේවල් වලින් හේතු නිසා පහළ වෙන අරමුණ. බාහිර දේවල් නැතුව මනෝද්වාරයෙන් පහළ වෙන අරමුණ. අරමුණක් තුළ. එනහෙනම් පවතුල උපාදානය වුණාම නේද සෝ උපාදානස්ස කොහොමවත් උප්පත්තින් පඤ්ඤාපේ මේ අපාගත වීම සිදු වුණේ. පින තුල මේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන වීම තුල නේද පිනෙන් පරලෝ යාම තුල කාම භවේ සුගතිය උප්පත්ති සිදු වුණේ. රූපී හෝ අරූපී ලෞකික ධාන තත්ත්වයන් අල්ලගත්තාම මේ ධානයේ සැපතට මුලා වෙලා ඒවා අල්ලා ගැනීම තුල නේද ධානෙන් පරලෝ යාම සිද්ධ වුණේ. කවුද තැවුලෙන් මිදලා තියෙන්නේ මේ උපාදාන කරගන්න දුර්වලකම තුල ඉන්න අය? ඒවට අදාළ සැප සම්පත් ලෞකික වෙනස් වෙන්න පුළුවන්. අපාගාමී දුක්ඛය විශාලයි. කාමසුගතයේ සුඛය ටිකක් දීර්ඝයි. රුපි අරුපි ධානතල සුගතී ඊටත් වඩා දීර්ඝයි. ආසන්න වශයෙන් නිවිවහා සමානයි. නමුත් ඒවා පිරිහෙන සංකත දේවල් කියන එක තමයි තේරුම් ගන්න ඕන. දාලා යන්න සිද්ධ වෙනවා. ඒවා තුලත් අල්ලා ගැනීම කියන වැරද්ද තියෙනවා. නම් බුදුරජාණන් වහන්සේ සමාජයට අල්ලා නොගැනීම භාවනාවක් විදිහට කරන්න කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. අල්ලා නොගැනීමේ භාවනාව. අනුපාදා පරිත්තස්සනං ච අල්ලා නොගැනීමෙන් ඔබට පැවිලෙන් මිදෙන්න පුළුවන් වෙනවා. එවනම් ජීවිතේට එක සැරයක් කරලා ඇතිද? දවසට එක සැරයක් කරලා ඇතිද? නැහැ. ඒ අල්ලා නොගැනීම නැවත ක්‍රියාවලිය ඔබ තුල වර්තමානයේ ක්‍රියාත්මක වෙන්න ඕන. වර්තමාන ක්‍රියාවේදී වර්තමාන ක්‍රියාව සඳහා ඔබට ඇස, කන, නාසය, දිව හෝ සිත මේ දරල් හයක පාවිච්චි කර හැකියි. නිින්ද හැරුණ විට ප්‍රකෘති සිහියේදී ඔබේ ඇස තුළ තමයි මේ ප්‍රමාදය සිද්ධ වෙන්නේ. ඔබේ කන තුළ තමයි මේ ප්‍රමාද සිද්ධ වෙන්නේ. ඔබේ නාසය තුළ තමයි මේ ප්‍රමාදය සිද්ධ වෙන්නේ. මතක තබා ගන්න. අනුපාදා අපරිත්තස්සනංච පදේ පෙන්වන්නේ එහෙමනම් මේ ඇස තුළ, කන තුළ, නාසය තුළම තමයි මේ මිදෙන්න ඕන. නම් අපි අනිත් පදේ ගලපනවා. මේ කතා කළේ අල්ලා ගැනීම, දැන් කතා කරන්නේ ඉල්ලන වචනේ. අර දින්නම් සංගති පස්සෝ කියන වචනේ අර්ථේ පස්සපච්චා වේදනා කියලා පැහැදිලි කරපුවාම වේදනා පච්චා තණ්හා කියන එකේදී අර මමත්වෙන් ගැනීම වෙනුවට තස්සා ඒව තණ්හාය. ඒ තණ්හාව. අශේෂ විරාග නිරෝධෝ. ශේෂ වෙන්න දෙන්නේ නැතුව හිපවතින රාගය ඇල්ව විරෝධ කරන්න පුළුවන් නම් උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. මෙන්න අතහැරීම. දැන් මම මේ ධර්ම දේශනාව ගත්තේ අල්ලා ගැනීමේ අතහැරීමයි පෙන්වන්න. අල්ලා ගැනීම කරන්න බුදුහාමුදුරුවෝ ඕන කෙනෙක් අල්ලා ගැනීම කරමින් සතුන් භවයේ ඇවිදිනවා. අතහැරීම කරන්න තථාගත බුදුපියාණන් වහන්සේගේ මේ අවවාදය උන වෙනවා. දැන් ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් සිතින් අල්ලා ගත්තා වගේ පවපින ධාන ඔස්සේ අල්ලා ගත්තා වගේ ඔබට මේ අල්ලා ගත්ත ඕන දෙයක් ඒ ඇසෙන්ම, කනෙන්ම, නාසෙන්ම මෙන්න මේ කියන පටිසෝත ගාමේ න්‍යායදී අනාගතයට උපාදාන බව නොවි අවසන් කිරීම අතහැරීමයි. බාහිර ලෝක සම්බන්ධතා කිසිවක් පළදු වෙන්නේ නැහැ නේ. චිත්තාභ්‍යන්තරයෙන් මේක වෙනවාසා. මෙන්න මේ කරුණු තේරුම් ගැනීම තුළින් ලෞකිකයට මේ ජීවිතයට ප්‍රයෝජන ගත හැකි පශ්චාත්තාපයේ ඔබේ හිතින් ඉවත් කරන දහමක් බුදු සමය බව තේරුම් ගන්න. ධම්මස පාදා ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම උපරිස්සේ වා හේතු ආසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අදත් අපි මේ දේශනාව මෙසේ අවසන් කරනු ලබනවා. සෑම දිනාට තෙරුවන් සරණ පතමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහතුනි, ඔබේ ශ්‍රවණය කරන්නට යෙදුනේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ උතුම් වූ ධර්ම දේශනාවකටයි. අප කෙරෙහි ඉතාමත් අනුකම්පාවෙන් යුක්තව මේ හරවත් වූ ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුනා වූ අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනය අභිවෘද්ධිය වේවා. උන්වහන්සේ කරගෙන යන්නා වූ ධර්ම සංවේදන කටයුතු කරගෙන යාමට අවශ්‍ය වූ ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේත් ප්‍රාර්ථනීය නිවනින් සැනසීම උදෙසාම මේ පින් හේතු වාසනා වේවායි සාදුකාරයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු.